ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සැලෙවත් වාසනාවන්ත පින්තුනි ආනන්ද සිරිවරත් මහත්මයා හැම මාසිකම 10 වෙනිද සිදු කරන පින්කමයි අද දිනත් මේ මහ ශ්‍රද්ධාවෙන් සියතින්ම දානය සෝදානම් කරලා සිදු කරන්න බලාපොරොත්තු වන්නේ අද වැනි දිනේක මිය පරලොස්සපත් ආචාර්ය දේහිනී සිරිවරත් නෝනා මහත්මියට පුණ්‍ය ආනුමෝදනා පිණිසයි මේ පින්කම මාසිකව ඔබතුමා සිදු කරන්නේ ඉමහත් ශ්‍රද්ධාවෙන් සිදු කරන පින්කම. ඉතින් අපි සම්බුද්ධ ශාසනයක් ලැබුණු මේ අවස්ථාවේදී ඉමහත් ශ්‍රද්ධාවෙන් මේ සියලු පින්කම් සිදු කරන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සද්ධර්මය පිළිබඳව විශ්වසනීයත්වයෙන් මහා සංඝරත්නය පිළිබඳව සෙනෙහසින් ගෞරවයෙන් මෙවැනි පින්කම් අප සිදු කරන්නේ. සද්ධා මූලිකා සම්බේති කුසල ධර්මා කියලා ධර්මයේ සඳහන් වෙනවා ශ්‍රද්ධාව තමයි සියලුම කුසල ධර්ම වලට මූලික පදනම කියලා. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන අපි දැනගත්තාම ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඒ ශ්‍රද්ධාව තුළින් සද්දා ජාතෝ උපසංකමති කියලා කියනවා. ශ්‍රද්ධාව යංශ ප්‍රමාණයකට ඇති වෙච්ච කෙනා බුදු දම සංගගෙන තෙරුවන් වෙත ක්‍රමෙන් එළඹෙනවා. සද්දා ජාතෝ උපසංකමති උපසංකමිත්වා පෛරුපාසති ඒ සුනරුවන පෛරු වාසනය කරනවා ඇසුරු කරනවා ඊළඟ සඳහන් කරනවා පෛරු පාසාන්තෝ සෝතං ඕදහති උන්වහන්සේ ඇසුරු කරමින් තමන්ගේ දෙස්වන් යොමු කරනවා සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ඕහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති දඛානං ධම්මානං අත්තං උපපරික්ඛති මේ ආදී වශයෙන් ධර්මයෙන් සඳහන් කරනවා ධර්ම ශ්‍රවණය කළා දරාගෙන එහි අර්ථය තේරුම් අරගෙන අර්ථය මෙනෙහි කරලා ක්‍රමානුකූලව මේ දුක නිදහස් වෙන්නට මේ පුද්ගලයා කටයුතු කරනවායි කියලා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපට ලැබෙන මූලික අවබෝධය තමයි අපේ සිත මුල් වෙලා යමක් කළොතින් ඒ සිතේ ස්වභාවයට අනුව අපට සැප දුක් ලැබෙනවා කියන කාරණය. හිත අපිරිසිදු යමක් කළොතින් අපට දුක් විපාක ලැබෙන්නේ. හිත පිරිසිදු යමක් කළොතින් සැප ලැබෙනවා කියන මේ විශ්වාසණියත්. මේකට කියන්නේ කම්මසකට සම්මාදිට්ඨිය කියලා. මේ අවබෝධය ලැබිච්ච කෙනා හැකිතාක් දුරට අකුසලෙන් මිදෙනවා හිත පිරිසිදුව තියාගෙන හැකිතාක් දුරට දාන ආදී පින්දහම් සිදු කරමින් ජීවිතය සෝභමාන කරගන්නවා. මෙහෙම කර්මය පිළිබඳ විශ්වාසයෙන් ධර්මයට එළඹෙන කෙනා එතනින් නොනවති වඩ වඩාත්ම මේ ධර්මය ශ්‍රවණය කරනවා. ඒ ධර්මය ශ්‍රවණය කරනකොට ඔහුට තේරෙනවා දුක කියන්නේ මොකද්ද, දුකේ නිදහස් වීම කියන්නේ මොකද්ද කියලා. අපි මේ බාහිර ලෝකය ඇතැයි කියලා ගත්තොතින් නিত্য සපාත්ම වශයෙන් ගත්තොතින් ඒ බාහිර ලෝකෙ හිට බැසගෙන අපට ජරා මරණ ස්පර්ශ කරන්න සිද්ධ වෙනවා. ඒ බාහිර ලෝකේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා අපි දැනගත්තොත් අන්නේ Nirodhe dakina ditthe dittamatta sute sutamatta kiyana nuwana අපි ඇති කරගත්තොතින් අන්නේ අනිත්‍යතාවය මෙනෙහි කිරීමත් එක්කම මේ ඉදිරිපත් පේන අස්කනාකාදී ඉන්ද්‍රියවට ගෝචර වෙන රූපාදී අරමුණු වලින් නිදහස් වෙනට අපට උනන්දුවක් ඇති වෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කිරීම මගින් ශ්‍රද්ධාව වැඩි කරගත්තු කෙනා අප්‍රමාදීව වීරිය යෙදෙනවා. කොහොම හරි මම මේ අවිද්‍යාවෙන් දුර වෙන්න ඕන කියලා. අනේ වීරිය යෙදෙන කෙනාට ඊළඟට මාවතක් හැනෙනවා. ඒකට කියන සතිය කියලා. නිතරම සතිමත් බව තුළ වාසය කරනවා. අප වටා පිටාවේ තියෙන රූප ගැන ඒ වගේම ශබ්ද ආදී මේ දේවල් ගැන නිතර අවධානයෙන් සිහියෙන් කාලය ගත කරනවා. වර්තමානය තුළ සිත පවත්වා ගන්නවා. අනේ වර්තමානය තුළ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරෙහි ක්‍රමානුකූලව සිත පුහුණු කිරීමේ හේතුවෙන් එතන තාටිකෙන් ටික සිත සමාධිමත් කරනවා. එක කුසල අරමුණක බොහෝ වේලාවක් සිත සමාධිමත් කරන්නට උහු දක්ෂ වෙනවා. ඒතර විශේෂයෙන්ම ආනාපාන සති භාවනා උපයෝගී කරගෙන ඔහු සතර සතිපට්ඨානය වඩාත්ම සාර්ථක කරගන්නට දක්ෂ වෙනවා. සමාධිමත් බව ඇති වෙන්නේ නැති වෙන්න ඔහු නුවණින් මෙනෙහි කරනවා. ඇසට රූපයක් දෙනකොටම ඔහු රූපයේ දැස නෙවෙයි හිත බැසගන්නේ. ඔහු බලන්නේ මේ රූපය දකින්නට මුල් වෙච්ච ස්කන්ධ පංචකය. ඒ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය මේ වෙලාවේ නිරුද්ධ වෙච්ච තැනකයි මා මේ රූපය හඳුනාගන්නේ කියලා තේරෙනකොට ඒ රූපයෙන් මිදෙනවා. ශබ්දෙන්, ගන්ධෙන්, රසෙන්, පොට්ටබ්බෙන් කියන මෙන්න මේ අරමුණු වලින් නිදහස් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ රූපය දකින ඒ අරමුණු ස්පර්ශ කරන මනසත් මේ මොහොතේ හටගෙන මෙතනින්ම නිරුද්ධ වෙනවා කියන කාරණය ඔහු නුවණින් දකිනවා. මෙන්න මේකට තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. එක පැත්තකින් රූපය පිළිබඳව බාහිර රූපය හඳුනා ගන්නවා, අනිත් පැත්තෙන් ඒ රූපය තේරුම් ගන්නට හේතු වන මනස පැත්තත් නාමයේ පැත්තත් හඳුනා ගන්නවා. මෙන්න මේ දෙපැත්තම හඳුනාගත්තට පස්සේ හෝ යත් නාමං ච රූපංච අතේ සම්බරෝජ්ජති ආදී වශයෙන් සඳහන් කරනවා. මේ නාම රූප දෙකම නිරුද්ධ වෙච්ච දෙයක් ඇටියට දැකීමත් එක්කම ඔහු ටිකෙන් ටික එකාටකින් දිට්ටි ආශ්‍රවෙන් දුර වෙනවා. ඒ වගේම කාම ආශ්‍රවයෙන්, භව ආශ්‍රවයෙන් සහ අවිජ්ජා ආශ්‍රවයෙන් ටිකෙන් ටික කෙලෙස් දුර වෙන ආරස්නිකක මාර්ගය තුළ ක්‍රමානුකූල විදිහට ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ශ්‍රද්ධාවෙන් ආරම්භ කරපු මේ ගමන් මඟ ධර්ම ශ්‍රවණයෙන් දිනු කරගෙන වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව දිනු කරගන්න මේ තැනැත්තා මේව ඉන්ද්‍රිය ධර්ම හැටියට වඩනවා. ඉන්ද්‍රිය ධර්ම වලින් නොනැති ඒවහු බල ධර්ම බවට වඩා අත්ම ශක්තිමත් කරගන්නවා. එතනින් නොනැති ආරස්නිකක මාර්ගයේ සතිපට්ඨානය තුළ පෝෂණය වෙන මේ තැනැත්තා සතිය ආදී බොජ්ජංග ධර්ම දක්වාම මේ ඉන්ද්‍රිය ධර්ම දිනු කරනවා. ඒ වගේම සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග සම්පූර්ණ කරගනිමින් ඔහු ආරස්නිකක මාර්ගයේ අඛණ්ඩව ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ සියලු ගුණාංගවලදී අවසාන වශයෙන් ඔහු කාරණා දෙකක් මත පිහිටනවා. ඒ තමයි සති සහ සම්පජඤ්ඤ කියන කාරණා දෙක, mindfulness and wise reflection කියන මේ කාරණා දෙක. සමස්ත බුදුදහම කියලා කියන්නේ සතිය සහ සම්පජඤ්ඤ කියන මේ කාරණා දෙකට ගොනු කරන්න පුළුවන්. සතිය කියන්නේ අපි අවට පරිසරය සහ තමන්ගේ ජීවිතය ගැන අවධානයෙන් සිහින් වාසය කිරීම, ඒ වර්තමානයට හිත තිබීමට කියනවා ආයෝහන ලක්ෂණ කියලා, අල්ල ගැනීම කියලා. වර්තමානයට හිත තියලා ඔහු නුවණින් බලන්නේ මොකද්ද? ඔහු ඡේදන ලක්ෂණ විදිහට සඳහන් වෙන මේ ස්කන්ධ පංචකයේ නිරුද්ධ වෙච්ච විපාක ස්කන්ධ පංචකය නුවණින් දකින කෙනෙක් බවට පත් වෙනවා. එහෙම දකින දකින ඔහු බාහිර ලෝකෙ නිදහස් වෙනවා. යම් කිසි වෙලාවක ඔහුට බාහිර ලෝකයේ හිත බැසගත්තොත් ඔහු මහත් වූ බියටපත් වෙනවා. මේ තමයි ජරා මරණ වල කරාණේ දෙන්නේ කියලා බයසුපත්ඨා ඥානය කියන මෙන්න මේ බය බාහිර ලෝකයේ ඇලෙන්නට තියෙන බියක් හටගෙන ඔහු ගිනිගත්තු ගෙයකින් නික්මෙන කෙනෙක් වගේ වහවහාම මේ අවිද්‍යාවෙන් නික්මෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේක තමයි සම්බුද්ධ ශාසනයේ අපට ලැබෙන සනාතන රැකවරණය කියලා කියන්නේ. ඉතින් ආනන්ද මහත්මයා බොහොම පින්වන්ත කෙනෙක්, පින්වන්ත දෙමව්පියන් ලැබලා, හොඳ සහෝදරයන් ලැබලා, හොඳ අධ්‍යාපනයක් ලැබලා, ඒ වගේම විශේෂයෙන් සම්බුද්ධ ශාසනයක ධර්ම වරප්‍රසාදය ලැබිච්ච කෙනෙක් ඇටියට ඔබතුමාට හුඟා සතුටු වෙන පුළුවන් ධර්ම මාර්ගයක් ලැබිලා තියෙනවා. මේ ධර්ම මාර්ගය තුර අඛණ්ඩව අප්‍රමාදීව ඉදිරියට ගමන් කරන්නට වඩා වඩාත් අධිෂ්ඨාන කර ගන්නට ඕන. ඉතින් ඒ සඳහා මේ අද සිද කළා වූ මේ උතුම් සංඝ සතු දානමය පින්කමත් ඔබතුමාට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සූදානම් කරපු දානය පිරිකර සහිතව මහා සංඝරත්නයට පූජා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින්, ඒ සැරියුත් මොගලන් ආදී උතුම් මහරහතන් වහන්සේල වෙනුවෙන් මේ දානය පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උත්තම පුණ්‍ය ඵලය මේට මාස 15 කට මිය ගිය දේහිනි සෙනවිරත්න නෝනා මහත්මිය මේ පින අනුමෝදන් වේවා. මේ පින සුවපත් විය හැකි දෙමව්පියන් සහෝදරය ආදී යම් තාක් ඥාතීන් වෙත්නම් ඒ සියලු ඥාතීහුද මේ පින සුවපත් වෙත්වා. මේ පින දැක සුවපත් විය හැකි යම් තාක් සත්වයන් අවීතියේ පටන් භවග්‍රේ දක්වා යම් තාක් සත්වයන් වෙත්නම් ඒ සියලු සත්වයෝද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට වාක්‍යය කියලා දානීය සංඝ සතු කොට පූජා කරමු. ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම. ඒ වාක්‍යය කියනවා සමගම පින්තුන් සතුව පැවතිච්ච දාන වස්තුව අස්ථාර පුද්ගල මහා සංඝරත්නයට පූජා වුණා. මෙරත් කරගත් ආ වූ මහානීය කුසල ධර්මයේ හේතුවෙන් ඒ ආදරණීය ස්වාමි දියණිය දේහිනි සෙනවිරත්න නෝනා මහත්මිය තුළු යම්තාක් මියගේ ඥාතින් වෙත්නම් ඒ සියලු ඥාති හෝ මේ පෙන දැක සුවපත් වෙත්වා කියන පැතුමෙන් වාදනය අරගෙන පැන් වඩමින් අපි පැන් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතා වාරිවා පුරා පරිපූරෙන්ති ඒවමේවයිතෝ නින්නං පේතානං උපකප්පති. උන්න මේ උදකං වට්ටං යතා නින්නං පවත්තති. ඒවමේවයිතෝ පේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු ගුණ ධර්මවල බලයෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් රැකදෙත්වා. දෙවියනටත් මේ පින දිවයිසුරු වර්ධනය කරගන්නටත් නිවන සැනසෙන්නටත් හේතු වාසනා වේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියනටත් පුණ්‍ය අනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි ආනන්ද මහත්මා, බොහොමත්ම සතුටට පත්වන්න ඉමා ශ්‍රද්ධාවෙන් මාසිකව ස්වාමීන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් සිදු කරන පින්කම මේ මාසයේදී ඉතාම ලස්සනට අලංකාරවත් සිදු කරගන්න ලැබුණා කියලා මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය කියලා ජීවනයේ සැලසේවා. සසර ජීවිතය සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සබ්බේතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු. මාතේ භවස්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භවතු. සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ. අභිවාදන සීලෙස්ස නිච්ඡං වන්දාපචායිනෝ. චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං. ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පත්තිමේව ච. අතෝ නිබ්බාන සම්පන්ති ඉමේනාතේ සමිජ්ජතෝ.